දරුණු ගනේ අපරාධවලට සම්බන්ධයයි සැක කරන කොටින්ව කිසිම හේතුවක් මත නිදහස් කරන්නේ නැහැ. ඔවුන් සඳහා ලබන මාසේ 10 වෙනිදා විශේෂ අධිකරණය පීඩවන්න පොරොන්දු වුණා. ඒ වගේම තමයි බුද්ධ්‍යංශ නිලධාරීන් තවදුරටත් අත්අඩංගුවට ගන්නවද ඔවුන් වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා ඇහුවා. එක්නැලිගොඩ සම්බන්ධව ගත්ත ලෙප්ටිනන් කර්නල්ලා දෙන්න ඉතා ඉක්මනින් නිදහස් කිරීම සඳහා කටයුතු කරනවා කියලා කිව්වා. කිසිම හේතුවක් මත නාගදීපේ වෙනස් වෙන්නේ නැහැ කිව්වා. හැබැයි ඒක ඉතා ඉක්මනින් නොවුනොත් මේ ආයතනේ වට කරනවා.